ප්‍රබුද්ධ වස්තයි 69 69 41 අද ධර්ම දේශකයන් පූජ්‍යපාද නා උයනේ අරිය ධර්ම ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මෙදිරියට මේ මුහුතේ වැඩම කර සිටිනවා සාකච්ඡාවට සහභාගී වීමට පූජ්‍යපාද මේතලාවේ විනීත ස්වාමීන් වහන්සේ. එවැගේම පූජ්‍යපාද කන්දගෙදර දෙමළ ධර්ම ස්වාමීන් වහන්සේ. එහෙනම් මාධ්‍ය ආරාධනා කරනවා එම සජීවී ධර්ම සම්මාදයේ ධර්ම සාකච්ඡාව මෙහෙවන්නට ආචාර්ය ආර්යපාල පෙරේරා මහතාට. පෙරවන් සරණයි. අද මේ දුරුත් පොහේ දවසේ පැයක් පමණ ඔබ ඉතාගෙන ධර්ම දේශනාවට සම්බන්ධ වීලා මම හිතනවා දැන් සෙබි පැහැදී සිටිනවා තවදුරටත් ධර්ම සාකච්ඡාවක් ලැබුණට කාලීන ධර්ම සාකච්ඡා කියලා මංගල කාරණාවක් වශයෙන් ඔබ හඳින් මේ කාරණාව දන්නවා. පසුගිය කාලයේ පුරාම හැම පසළොස්වක් පොහේ දවසකම ධර්ම දේශනාවට පසුව නිබඳු ධර්ම සාකච්ඡා පැවැත්තුණා. ඒ වගේම ඔබ බොහෝ දෙනෙක් ඔබට තියෙන දහම් ගැටලු ඉදිරිපත් කළා. ඒවා විසඳා ගන්නට මේ මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරගුවලක් ඔබ දන්නවා. එන්සාර නිවේදිකාව කිව්ව වගේ 69 69 41 කියන දුරකථන අංකය මතක තියාගෙන මිනිත්තු කීපයක් අපි මූලික හැඳින්වීමක් කළාට පස්සේ ඔබට අවස්ථාව තිබෙනවා මේ දුරකථනයෙන් අපාමතලා ධම් ගැටළු ඉදිරිපත් කරන්නට. අද ධර්මදේශනාව පදනම් වුණේ දීඝනිකායේ ලක්ෂණ සූත්‍රයේ. බුදුකයන්න් වහන්සේගේ ශරීරයේ පැවති දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විස්තර කරමින් එම මහා පුරුෂ ලක්ෂණ ඇතිවීමට හේතු වශයෙන් දීඝනිකාය අටකතාවේ විස්තර කරලා තිබෙන ලක්ෂණ සූත්‍රයේ අතුලාවේ විස්තර කරලා තිබෙන පුණ්‍ය කර්ම කුසල කර්ම පිළිබඳ විග්‍රහයක් අපේ නායක හඳුන් වහන්සේ තාම හොඳින් සිද්ධ කළා. මම හිතනවා ඔබ හොඳින් අහගෙන ඉන්නට ඇති. මේ ලක්ෂණ බුදු පියාණන් වහන්සේගේ ශරීරයේ තිබුණු බව, සිද්ධාර්ථ කුමාරයාගේ ශරීරයේ තිබුණු බව නොඑක් නොඑක් අවස්ථාවල නොඑක් සූත්‍රවල පවා සඳහන් වෙලා තිබෙනවා. මේක එක්වරම බුදුදහමට ආපු බෞද්ධ සූත්‍ර ධර්ම වලට එකතු වුණා නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ ලක්ෂණ ශාස්ත්‍රය ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා තිබුණා. අථර්ව වේදේ, ඓතරේය බ්‍රාහ්මණ ග්‍රන්ථේ, ශතපත බ්‍රාහ්මණ ග්‍රන්ථේ මේ පිළිබඳ බුදුහාඳුර පහළ වෙන්නට කලින් යුගයේ මේ පිළිබඳ ශාස්ත්‍රය දිනු වෙලා තිබිච්ච බවට සාධක සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ වෛදික යුගයෙන් නව පිළිබිඹුමක් ඉදිරිපත් කළේ බුදු බිමෙන් පසුව මිනිසයාට මිනිසයා විසින්ම තම යුක්තිය සලසාගත හැකි කියන බව. මේ කාරණාවේදී උන්වහන්සේ නියම මිනිසෙක් හැටියටයි ක්‍රියා කළේ. උත්තරීතර ගුණධර්ම ශක්තියකින් හැබී අතිමානුෂික ගුණධර්ම ශක්තියකින් හැබී මිනිසෙක් හැටියට අප ඉදිරියට ඇවිල්ලා නිවන් මඟ අපටම සලසා ගන්නට හැකි කියන විශ්වාසය අප තුළ ඇති කළා. ධර්ම දේශනා කරමින් උන්වහන්සේගේ සේවාව සම්පූර්ණ කළේ. මෙහෙම කල්පනා කරලා බලනකොට මිනිසෙක් හැටියට මිනිසයාගේ විමුක්තිය ගැන කතා කරපු එකම දහම බුදුදහම. අන් සියලුම ධර්ම විමුක්තිය ගැන කතා කරන්නේ, ගැලවීම ගැන කතා කරන්නේ මිනිසයන්ට වඩා ඉහළින් සිටිනවාය කියන ਸਰවබලධාරී දෙවියෙක් මුල් කරගෙන. Hindu ධර්මෙත් එහෙමයි, ක්‍රිස්තියානි ධර්මෙත් එහෙමයි, මුස්ලිම් ධර්මෙත් එහෙමයි. මිනිසයා දුර්වලෙක්, මිනිසයාට වඩා ඉහළින් සිටින ਸਰවබලධාරී පුද්ගලයෙක් තමයි මේ සියලු ප්‍රශ්න අපිට විසඳලා දෙන්නේ. ඒට විරුද්ධව මතයක් ගොඩනගපු පළමෙනි ශාස්ත්‍රඥ වහන්සේ හැටියට අපට බුදු පියාණන් වහන්සේ හඳුනන්නට වෙනවා. උන්වහන්සේගේ මිනිස් ශරීරයේ තිබිච්ච මිනිස් ලක්ෂණ, මිනිස් ගතිගුණ, මිනිස් හැඟීම්, මිනිසෙක් හැටියට ජීවත් වෙමින් ශාරීරික වශයෙන් විඳපු වද වේදනා, අසනීප වැනි චරිත ලක්ෂණ, මිනිස් ස්වභාව ලක්ෂණ බුද්ධ චරිතයේ නිරූපණය වල සූත්‍ර ධර්ම වල සඳහන් වෙලා තිබෙනවා. ඒ බඳු බුදු කෙනෙක් අප ඉදිරියේ අපට දහම් දෙතන කොට වඩාත් සමීපව, වඩාත් නිදහස්ව, වඩාත් මිත්‍රත්ව ශීලයේ ස්වරූපයෙන් මුනුවරයෙක් ළඟට යන ශිෂ්‍යෙක් වගේ උන්වහන්සේගේ දහමට විශාල පිටසක් පැහැදිලා කෝටි ගණන් ශ්‍රාවකත්වයට පත් වෙන බව ධර්මදේශනාවෙන් පැහැදිලි වුණා. මා දීර්ඝ වශයෙන් ධර්මදේශනාවෙන් කියවෙච්ච කාරණා ගැන කතා කරන්නේ නැහැ. වැඩි වශයෙන් මේ පරිසරයේ මේ ලක්ෂණ බෞද්ධයන් මේ කුසල පැත්තට පින් පැත්තට යොමු කරවීම, ඒවායේ පරමාර්ථය මොන විදිහටද මේවායින් අපි ප්‍රයෝජනයක් ගන්න කියන කරුණු තමයි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ. මේ වෙනකොටත් දුරගතනේ නාද වෙනවා. අපි පොඩ්ඩක් අහුම්කම් දෙමු ශ්‍රාවකයන්ට. මේට අදාළ ඔබ අහන ප්‍රශ්නෙට අපි අපිට පුළුවන් ආකාරයට සුදුසු පිළිතුරක් දෙන්න උත්සාහ කරනවා. අවසරයි ස්වාමීනි. මගේ නම විජේවංශ පතිරණ. මම කතා කරන්නේ බෝපේ ඉඳලා. මා මේ ධර්ම දේශනාව ඉතාම භක්ත්‍යාදරයෙන් ඇහුවා. මා මේ අහන ප්‍රශ්නය කිසි විටකවත් අපහාසයක් නොවේවා කියන සිතයි මම ප්‍රාර්ථනා කරන්නේ අප අහලා තියෙන බුදුරජාණන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ අනුශේඛු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු මේ කල්පයේදී පහළ වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් කෙනෙක් හැටියට. ඉතින් අපේ දරුතර ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනෙන් කියුණා බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි සමයි ඒ වගේම පාදයේ ජාල එහෙම තිබ්බා කියලා. ඉතින් මේ කවීන විද්‍යාවත් අනුවත් ස්වාභාවිකත්වයේ අනුවත් එවැනි දෙයක් පරමක් කර ස්වාභාවිකත්වයෙන් ඈත් වෙනවා නේද කියන එක මගේ හිතේ රවදුන්නා. මේ පිළිබඳව වහන්සලාගේ අදහස් මා දැනගන්න කැමතියි. ඒ වගේම දෙතිස් පුරුෂ ලක්ෂණයන්ගේ සමහර අංග තිබුණා ස්වාභාවික මිනිස්යෙකින් ඉක්මවා ගියාංග. ඉතින් ඒ වගේ තැනකදී අපට අර භක්තිය නිසා මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ ඒ ගති ලක්ෂණ පෙන්නේ නැහැ නේද කියන එකයි මගේ හිතේ පහළ වුණේ. ඔබේ ප්‍රශ්නේ වැදගත් වචනයක් කියනවා මේ භක්තිය කියන එක. භක්තිය නිසා තමයි මිනිසුන් ආගමට පුදු පූජාවල් වලට ඇදලා බැඳිලා ඒ කටයුතු වල යෙදලා ඉන්නේ. ඉතින් බෞද්ධයන්ට මේ පුදු පූජා මගින් නොඑක් විදිහේ චාරිත්‍ර විදී සකස් වන්නට පටන් ගන්නකොට බුදුහාමුදුරන්ට යම් යම් බැතිමත් භාවයක් ඇති කරගැනීමේ අවස්ථාවක් තිබුණා. ඒක ශ්‍රද්ධාව ඉක්මවා ගියපු ස්වරූපයෙන් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. කොහොම නමුත් මේ ගැන අපේ ධර්මදේශකයන් වහන්සේගෙන් මම මුලින්ම අහන්න කැමතියි. මේ බඳු මේ අස්වාභාවිකයි කියලා මේ අපේ ප්‍රශ්නකරු අහන විදිය ලක්ෂණ බුදුගණන් වහන්සේගේ ශරීරයේ තිබුණු බව පොතපතේ සඳහන් වෙනව නේද? ලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා තියෙනවා මහා ප්‍රදාන සූත්‍රය, ලක්ෂණ සූත්‍රය වැනි දේශනාවල උන්වහන්සේගේ ශරීර ලක්ෂණ සම්පූර්ණයෙන් සිය වචනින් ප්‍රකාශ කළා තියෙනවා. හැබැයි ඒවා පසු කාලයක හදාගත්ත දෙය කියලා කියන්නේ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ භාග්‍යතුන් වහන්සේගේ රූප විලාසය, රාගයෙන් සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනී, ධර්ම දේශනා විලාස මේවා කිසි කෙනෙකුට සාධාරණ වන්නේ නැහැ. ඒ නිසානේ අච්චරී පුද්ගලෝ කියන්නේ, උත්තරීතර පුද්ගලෝ කියන්නේ ඒවා අද කාලේ මිනිසයන්ටවත් අද කාලේ විද්‍යාවටවත් සංසන්දනය කරන්න ගියොත් අවිද්‍යාවට රැගෙනවා. එනිසා ඒ සර්වඥාන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා තුළින් ඇති වෙච්ච පැහැදිලි කරුණ තමයි අපි ඉදිරිපත් කළේ. තවදුරට විමසා බලන්න මා කියන සූත්‍ර දේශනා බලන්න දිගනිකායේ මහා ප්‍රධාන සූත්‍රය බලන්න, දිගනිකායේ අගට තියෙන ලක්ෂණ සූත්‍රය බලන්න, දන්න කෙනෝගෙන් විමසා බලන්න මම කරුණාවෙන් ආරාධනා කරනවා. පොතකින් සෑහීමකට පත් නොවි කරුණු විමසා අවබෝධ කරගනු මැනවි. අපේ විනීත් ස්වාමීන් වහන්සේගෙත් මේ සම්බන්ධයෙන් යම් අදහසක් අල කරන්න තිබෙනවා නම් අවස්ථා. අතිගරු නාවිනේ ස්වාමීන් වහන්සේ දැන් මා කර්ත පැහැදිලි කරන්න දෙදුනා. සීතෙන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳ අපේ මහබෝතන් වහන්සේ පෙර කලපින් අතීතේ මෙරත් මහබෝතන් වහන්සේ කලපින් පිළිබඳ ඔය ත්‍රිවේදී උගන්වනවා. ඒ ත්‍රිවේදී තිබුණා ලක්ෂණ ශාස්ත්‍රයේ. ඒ ඇතැන් ඒ ශිෂ්‍යෝ ඉගෙනගෙන අපේ බුදු පියාණන් වහන්සේ ළඟටත් ඇවිල්ලා ඒ දේහ ලක්ෂණ දැකලා නිසක කරගන්න කියදුනා. ඒ දේහ ලක්ෂණ වලින් පෙන්වීම මේ උතුමා ලෝකේ පහළ වෙලා ගිහි ගෙයි හිටියව සක්විත රජ වෙනවා, පැවිදි වුණ සූත්‍රා බුදු වෙන එකයි. ඒ නිසා උන්වහන්සේ ඒකාන්ත බුදු වෙන නිසා නාථගේ ධර්ම ගම්භීරත්වයේ ධර්මය ආબોධ කළ මේ කරුණ නිසා නිසක භාවයට පත් වෙලා බොහෝ කොට උන්වහන්සේගේ ශ්‍රාවක බවට පත් වුණා. ඒ නිසා මේ කීර්තියේ බුදු පියාණන් වහන්සේගේ දේහ ලක්ෂණ දැකලා වඩා ශ්‍රද්ධා භක්තිය ඇති කරගෙන නිවන් මාර්ගයට අවතීන වූ බවයි. මේ ධර්ම දේශනාවේ මාතෘකාව වුණේ ලක්ෂණ සූත්‍රය නිසා. ඒ සූත්‍රයේ සහ අටුවාවේ තියෙන මූලික කාරණා ගැනයි අපේ ස්වාමීන් වහන්සේලා වැඩි වශයෙන්ම මෙතෙන්දි ප්‍රකාශ කළේ. ඒ බුද්ධ දේශනා සූත්‍ර පිටකයේ සඳහන් වන සූත්‍රවල සඳහන් වන දේ බෞද්ධයන් මූලික වශයෙන් බුද්ධ දේශනා, බුද්ධ වචන හැටියට පිළිගන්නවා. ඒ නිසා ඒකේ තියෙන කාරණායි මේ විදිහට විස්තර වෙන්නේ. ඒක භක්තිවාදයට වැටෙනවා වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ පිළිබඳව චිත්‍රකලාව, ඒ වගේම මූර්ති කලාව නිර්මාණය කරපු කාලේ ලක්ෂණ ශාස්ත්‍රයේ පෙන්වන්නට යොදාගත්තු උපක්‍රම වෙන්න පුළුවන්. කොහොම වුණත් පොතපතේ තියෙන දේ ප්‍රතික්ෂේප කරන්න අපට පුළුවන් කමක් නැහැ. තවත් ශ්‍රාවකෙක් අවස්ථාවක් ලැබෙනවා අපි ඉද. ස්වාමීන් වහන්ස මම මේ වෙනත් ආගමක ළමෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ ළමයා අහුවා මේ වෙන සත්‍යාත්මික ඉඳලා දැන් වෙන සතෙක් මැරුවොත් එහෙම ඒ පව පරිසම් දෙනවද බුදුහාමුදුරුවොත් වෙනි ආගම්වල වෙන ආත්මවල ඉඳද්දි සත්‍යාත්මවල ඉඳද්දි පින් කරන්නේ කොහොමද ඒ සත්‍යාත්මවල ඉඳද්දි පින් කරන්නේ මේ කොහොමද සත්‍යාත්මකින් මනුෂ්‍යාත්මයක් ලබන්නේ සත්‍යාත්මකින් පින් කරන්නේ කොහොමද කියලා සතෙක් හැටියට ඉඳගෙන කරන දේ මිනිස්සෙක් හැටියට කරන දේට වඩා වෙනසක් තියෙන්නට පුළුවන්ද කියන ගැටලුව ඒ වගේම සතුම් කරන දේවල් වලින් පින්පව් සිද්ධ වෙනවද යනාදී වශයෙන් මේ ගැටලුවක් වෙනත් ආගමක ළමයේ ඇති වෙච්ච මතු කරපු ගැටලුවක් ඒ නම නම් මම අහගත්තේ නෑ ඒ මහත්මිය අපිට ඉදිරිපත් කළේ අපේ අරියනම් සංඝන්සේ ගැන වචන ටිකක් අවසර ලැබින් සත්‍ය සංඛානයේ එක ජීවිතයකට සීමා වන්නේ නෑ රූපය වෙනස් වුණාට චිත්තසංතතිය අනාදිමත් සසර පටන් එක පෙළියට එනවා සිතින් සිතට වැඩ කරනවා සෑම සිතකම තියෙනවා ඒ භවයන්හි දී දැස් කරගන්න කර්ම ශක්තිය. කර්ම ශක්තිය උපනිශ්‍රය ශක්තිය කියලා දෙකක් තියෙනවා. ඒ අනුව දැන් සතෙක් වෙලා ඉන්නකොට චේතනත් නැත මනුෂ්‍ය ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට යන්න බාධාවක් නැත්තේ ඔහුගේ චිත්ත පරම්පරාවේ තියෙන පූර්ව ජාතිවල දී කරගත් උසස් කුසලයන්ගේ ශක්තිය තියෙනවා. සමාත පිරිසංගත සතා යම් යම් කුසල කරන අවස්ථා තියෙනවා. දැන් බලන්න සතා වුණත් දඩුවන් දෙකිරි පොවනවා, දඩුවන් ද කවනවා පොවනවා. ඒ අවස්ථාවකදී සිතේ මෛත්‍රී සාගත කුසල් පහළ වෙනවා, කරුණා සාගත කුසල් පහළ වෙනවා. මිනිස්සුන්ට තරම් උස්සන්න කුසල් වන්නේ නැහැ. නමුත් ඒ හැම සතෙකුගේම ජාතිතුන් මඳුරුවා කියලා, මඳුරුවාගේ సంతානිය තියෙන දීර්ඝ කාලයක පටන්ගෙන චිත්ත පරම්පරාවක්. ඒ චිත්ත පරම්පරාවේ අපරාපරිය වේදිනී කියලා කුසල ශක්තියක් තියෙනවා. ඒ අකුසල ශක්තියක් තියෙනවා. ඉතින් මරණාසන්න මොහොතේදී තමගේ මනසට වැටී ආව කර්මය අනුව ඊට පස්සේ ප්‍රතිසන්දි දෙනවා කුසල කර්මයක් සිහි වුණා නම් කුසල කර්ම නිමිත්ත සිහි වුණා නම් සුගතියක. අකුසල කර්මයක් සිහි වුණා නම් දුගතියක. ඒ නිසා මේක කර්ම නියාමයටයි පිළිතුරක්. අපේ කන්දකේතර විමල ධම්මා හිමිපාණන් වහන්සේගෙන් මා ඉල්ලා සිටිනවා. මේකේ අනිත් පැත්ත. මිනිස්සෙකුට පුළුවන් ද තිරිසනික් වෙන්න සිටේ පවිත්‍ර චේතනා වැනි දේවල් මරණ මොහොතේදී ඉදිරිපත් වුණා. ඒ ප්‍රශ්නය පිළිබඳව දෙන්න තිබෙන උත්තරය නම් මිනිස්සෙක් වශයෙන් හෝ ඉඳගෙන කෙනෙක් කුසල් හෝ අකුසල් හෝ කරාම ඒ මිනිස්යාගේ කුසල් කිරීම අනුව කුසල විපාකත් ඒ වගේම අකුසල් කිරීම අනුව අකුසල විපාකත් අනුව කුසල් කරන අය සුගතියටත් ඒ වගේම අකුසල් කරන අය අපාය ආදී තැන්වල තිබෙදමින් එහි විපාක වින්දනය කළ යුතු බව අනිවාර්යෙන් සඳහන් කළ යුතු වෙනවා. ඒ කාරණා මම හිතන දැන් පැහැදිලි වුණා කියලා අපි නැවතත් අවස්ථාවකේ අවස්ථාවක් ඉල්ලනවා. ගරුතර මහසංගරත්නේ මගෙත් තියෙන දහම් ප්‍රශ්නයක් මම රාමුක්කණින් පියතල කියලා කෙනෙක් මොකද මේ දැන් සමුනාංශයේ ධර්මදේශනාවේදී කියවුණා සිද්ුවත් කුමාරයා ගිහිව හිටියම සක්විති රජකම කියනවා නැත්නම් පැවිදි වුණොත් අපේ සම්මා සම්බුද්දත්වයේ ලබන බව. එතෙන්දි මේ සක්විති රජකම ගැන පූජාවලිය 7 වෙනි පරිච්ඡේදයේ පිටුවංක 90 ඉඳලා 92 දක්වත් සාදුනාද පූජා කතාවේ ගැන කියවිලා තියෙනවා. නමුත් බුදුහාමුදුරන්ට ඉස්සර හෝ ඊට පසුව හෝ සක්විති රජ කෙනෙක් හිටියානම් නැත්නම් රජකමක් කරානම් ඒ කවුරුද ඒ ගැන පොඩි විස්තරයක් කියන්න මේ සක්විති රජ කෙනෙක් කවුද කියලා අපි කිසිම තැනක පොතපතක දැක්කේ නැහැ. ඒ නිසා සක්විති රජ කෙනෙක් හිටියානම් ඒ රජුරෝ කවුද ඒ කොහොමද ඒ රාජ කාලේ ගෙව්වේ කියන එක තරණ කරලා පහදාගන්න. මම හිතන්නේ ඔබතුමා දීඝනිකායේ චක්කවර්ති සිංහනාත් සූත්‍රයේ ටිකක් පෙරලලා බලන්න. ඒකේ සක්විති රජ කෙනෙකු පිළිබඳව ඒක පරම්පරාවෙන් එන රාජ උරුමයක් නෙවෙයි කියන දේශපාලන න්‍යායන් රාශියක් ඒ සූත්‍රයේ විස්තර කරලා තිබෙනවා. ඒක තමයි ත්‍රිපිටකයෙන් අපිට පෙන්වන්න පුළුවන්කම තිබෙන ළඟම නිදර්ශනය. අපේ අරිදම් සංඥාගත්‍යමක් ඒ සම්බන්ධයෙන්. අත්ත වශයෙන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ නමම සඳහන් වෙච්ච සක්විති රජවහන්සේ අප්‍රමාණව තියෙනවා. දැන් බලන්න මේ මහා කල්පේ මහා සම්මත සක්විති රජ වුණා. ඊළාට මහා සුදර්ශන එවාගෙම මකාදේව පරම්පරාව 84000 දෙනා සක්විති රජ වුණා. ඒක බොහොම ලේසියෙන් සූත්‍ර පිටකයෙන්ම ගන්න තියෙනවා. නිසා ඒ සම්බන්ධ කිසිම විමතියක් නෑ. හැබැයි බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ දැන් සක්විති රජවරු පහළ වෙන්නේ නැත්තේ ඒ අත්හන්නේ තියෙනවා. දැන් බුදු කෙනෙක් වුණත් අවුරුදු 100 පරමාසයෙන් පස්සේ පහළ වෙන්නේ නැහැ. අවුරුදු 100ට වඩා ඇති කාලවලයි සක්විති රජවරු ලෝතුරා බුදුරු පහළ වන්නේ. ඒ නිසා දැන් මෑත භාගයේ සක්විති රජ කෙනෙක් පහළ වන්නේ නැති බවක් නැත. මේ දසවර්ෂයේ සත්‍යාගය අවශ්‍ය බැහැලා අයමත් නැගින කාලෙකදී සක්විති රාජයෙන් තමයි අසරක් වුණා. එතුලක් තවත් ගැටලුවක් අහනවා වාගේ පේනවා. පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම දැන් මම කියලා අහන්න. මම කතා කරන්නේ. ඇත්තටම අහන්න තියෙන්නේ මෙන්න මේකයි. මේ දැන් රහත් වෙනවා කියන්නේ ආරක්ෂක මාර්ගය අවබෝධ කරගැනීම දැක්ක කෙනෙකුට මට තේරෙනවා දැන් මේ කර්ම ඵල දෙන්නේ නැහැ කියන එක. ඒකට දැන් සිංහව හොඳ හෝ නරක කර්ම, එහෙල පෙර කර්ම ඒවා ඵල දෙන්නේ නැහැ කියලා දැන් අර මම මගේ අර සැකයක් තියෙනවා මේ වතන සූත්‍රය අර සීනම් පුරාණ නවනත් සම්බුහම් කියන ඒ ගාථාවෙත් ඒ වගේ තේරුමක් තියෙනවා කියලා මම මට හිතෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්නේ ඔයාලා දැන් මේ රහත් මහරහත් පස්සේ බුදු පස්සේ බුදු වගේ ආවට මන්ට මේ කර්මය සිතේ ඵල දෙන්නේ ඵල දීමක් සිද්ධ වෙනවද නැද්ද නැත්නම් කර්මපතයන්ට ඒගොල්ලෝ වටද්ද ඒක උත්තර විදිහටවත් ලබාවත්පත් කර්මය කියන කර්මයට මේ තියෙන වටද්ද කියන එක පොඩ්ඩක් පහදලි කියලා දෙන්න. අපේ විරිත් ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් කරුණු පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් මහත්මයා ඇසූ ප්‍රශ්නය බොහෝම වටිනවා. කර්මයේ පිළිමඳයි. කර්මය කියන්නේ අපි කරන කුසල හෝ අකුසල හෝ චේතනාවක විපාක වාරයයි. හැබැයි කර්ම විපාක නොදීන් තියෙන්නේ රහතන් වහන්සේට නමුත් පරිනිර්වාණයෙන් පස්සේ. ඇතැම් කර්ම රහතන් වහන්සේලා ප්‍රතිපත්තිය ඇවිල්ලා උන්වහන්සේලාට විපාක දීලා තියෙනවා. ඒ සාමාන්‍ය රහතන් වහන්සේලා ගැන අපි පමණක් නෙවෙයි ලෝතර බුදුරජාන් වහන්සේ ගැනත් ඔබතුමා අහලා තියෙනවානේ. කර්ම කීයක් උන්වහන්සේට විපාක දුන්නාද? බුදු වෙන්න ගිහිල්ලත් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළානි. ඒ කියන්නේ අර කාශ්‍යපබුදු සාසන කාලේ කාශ්‍යපබුදුරජාණන් වහන්සේට කළ අපහාස අවස්ථාවක් විපාක දීමත්. ඒ නිසා මේ කර්මයේ කියන එක පටිසන්ධිදීන් අවස්ථාව නෙවෙයි, මේ කියන්නේ ප්‍රවෘත්ති විපාක. කළ කුසල අකුසල කර්මයක මෙලොව විපාක කොටසක් තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ රහත් වෙලත් පිණ්ඩපාතේ වඩනකොට රහත් නෙවී පිණ්ඩපාතේ වඩනකොට උන්වහන්සේට කොහේවත් ගහන ගල් මුල් ඇවිල්ලා ඇඟේ වැදිලා සිවුරු ඉරාගෙන කොයි විදිය කරදුරුණා ඒ අය අර කැලෑ වැදිලා මිනිස්සුන් ඝාතනය කරපු අකුසල කර්ම. මෙන්න මේ විදිහට බල්ලවිත අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේට කර්ම විපාක ලැබිලා තියෙනවා. ඒ වගේ ඔබතුමාගේ තවත් ප්‍රශ්නය තමයි සීනං පුරාණං නවං නත්ති සම්භවං. එතකොට ඒ සඳහන් කරන්නේ මහරහතන් වහන්සේගේ අර කර්ම ක්ෂය වුණා ඒවා නැවත පරිසන්දේට එන්නේ නැහැ. පරිසන්දේට නොයන නිසා නැතුණාට භවයක් ඇත්තෙත් නැහැ. අරියත් මාර්ගඥානෙ ලබනකොට මාර්ගඥානෙදී නැවත උප්පත්ති කරවන් තිබුණ සියලුම කර්මයන් මාර්ගඥාණයෙන් දවාහරන්ට යෙදුණා. මෙන්න මේ නිසායි රහතන් වහන්සේට නැවත ප්‍රතිසන්දි කර්ම නැහැ, ප්‍රවෘත්ති කර්ම වශයෙන් විපාක එනවා. ඒ තමයි අපි කෙටියෙන් මේ පැහැදිලි කරන් තියෙන්නේ. මේ ගාථාවෙම අවසානයේදී කියවුණා නිබ්බන්ති නිහිරා යථායම් පදී. පහනක් නිවිලා ගියා වගේ රහතන් වහන්සේලා ඒ චීනාසර උත්තරිය නිවෙනවා කියලා එහෙම නිවුණට පස්සේ විපාකයක් ප්‍රවෘත්ති වශයෙන් හෝ අක්ෂන්ද වශයෙන් ලැබෙන්නේ. තවත් අපේ ශ්‍රාවකෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා පේනවා. හලෝ. මම පිළිමතලාවේ කොස්තවරේ ඉඳගෙන කතා කරන්නේ. මට දැනගන්න ඕනේ දැන් ස්වාමීන් වහන්සේගේ සම්පූර්ණ දේශනාවට මම සමන් දෙගෙන හිටියා. මට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ දීඝනිකායේ ලක්ෂණ සූත්‍රය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් බෝවහන්සේගෙන් ලබා ගන්න පුළුවන් කියලා. සනාධිකට ප්‍රයත්න ලැබෙන්නේ අපසෙන් දීර්ඝ දේශනාවක් ඒ දීර්ඝ දේශනාව පොතක් වශයෙන් ලියනවා නම් ලොකු පොතක් ලියන්න තියෙනවා. ඉතින් ඒක පෞද්ගලිකව ලියන්න මට වෙලාවක් නැති බව කරුණාවෙන් සැලකන්නට ඕනේ. මම කරුණාවෙන් කියනවා දැනට ජයන්ති පොත්වලේ එක පැත්තක පාලි එක පැත්තක සිංහල සහිත තියෙනවා ජයන්ති පොත්වල. නිසා ඒ පොතක් අරගෙන කරුණාවෙන් කියන්නේ ඒක තියෙන්නේ දීඝනිකාය තුන්වෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩයේ පාඨක වර්ගයේ මේ හත්වෙනි සූත්‍රය බලන්න. ඒ මාත්මකට ඇහිමතුපත් වෙන්න පුළුවන් වෙයි. ඒ සූත්‍රයේ සිංහලනුත් තියෙනවා, පාලිනුත් තියෙනවා කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ විදිහට කල්පනා කරලා බලනකොට දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව අතර විශිෂ්ටතම ශාරීරික ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණ හැටියට සලකනු ලැබූ දේවල් මේ ලෝකෙට පහළ වෙන අතිවිශිෂ්ට පුද්ගලයන් තුළ පවතිනවා කියන ඒ විශ්වාසය මතයි සිද්ධාර්ථ චරිතයේත බුද්ධ චරිතයේත මේ ලක්ෂණ එකතු වෙන්නේ. නමුත් අපි තේරවාදීන් වශයෙන් ඇත්තටම වැඩිදුර අවධානය යොමු කරන්නේ උන්වහන්සේගේ මානසික ශක්තිය අතිමානුෂික ශක්තිය නිසා ශරීරය ගැන නොවේ. නමුත් ශරීරය ගැන කතා කරන්න වෙලා තියෙනවා ත්‍රිපිටකයේ ඒ ගැන සඳහන් වෙලා තිබෙන නිසා. ඒ අතිමානුෂික ශක්තියෙන් වැඩි වැඩියෙන් හොයන්නට ඔබට බෞද්ධ දර්ශනයේ ගැඹුරින් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේ. නැවතත් ශ්‍රාවකී කවස්තාවක් ඉල්ලනවා අපි අවස්ථාව දෙන්න. මෙසන් දිනා වගේ පේනවා. කොහොම නමුත් අපි කතා කරමින් සිටියේ බුදු පියාණන් වහන්සේගේ ශාරීරිකව පෙන්වුම් කරලා තිබෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මේක 32ක් හැටියටම නෙවෙයි සමහර තැන්වල තවත් සංඛ්‍යාමය වශයෙන් විස්තර කරලා තියෙන අවස්ථාව අපිට පේනවා. මේක නිසා ඇතිවෙච්ච දේ මොකක්ද? මෙබඳු දේශනා මෙබඳු විස්තර ත්‍රිපිටකයේ අන්තර්ගත වීමෙන් පස්සේ පසු කාලීනව ව්‍යාප්ත වෙලා ගියපු භක්තිවාදීන් මහායානික නිකායන් ඔය ලලිත විස්තරේ වගේ පොත්වලින් බුද්ධ චර්යේ සම්පූර්ණම දේවත්වයක් හැටියට සලකලා දිව්‍යමය සිදුවීම් හැටියට සලකලා භක්තිවාදයක් ගොඩනැගුවා. පුද පූජා ජනප්‍රිය වුණේ ඒ තත්ත්වයන් මත. අපි නැවතත් අවස්ථාව ලබා දෙමු ශ්‍රාවකයෙකුට. කොයින්නා කතා කරන්නේ? සත්‍යයක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේ බුදුනාට පස්සේ ඉඳපු කර්ම විපාක බලක්වන්න පුළුවන් ශක්තියක් තිබුණේ නැද්ද ස්වාමිනා? එතකොටයෙන් කම්ම විපාකෝ නාම නසක්කා කේනිති ප්‍රතිබාහිතින් කියලා දේශනාවක් තියෙනවා. කර්මීපාකයේ බුදු කෙනෙකුන් වහන්සේටවත් රහතන් වහන්සේටවත් වළක්වන්න පුළුවන් කමක් නැති බව එයින් පැහැදිලි වෙනවා. නමුත් මෙතෙන්දී අපි සලකන්නට ඕනේ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා සියලු කර්ම ශක්ති ඉක්මවා ඉන්නවා පමණක් නෙමෙයි අර අතලෝ දහමින් කම්පා නොවන සාධිය ගුණයට ප්‍රතිසිද්ධනවා. සාධිය කියන්නේ අකම්පිත ත්‍ක්තියෙන් ඉන්න උන්වහන්සේට මොනම දෙයක්වත් පීඩාවක් නැහැ. මොන කර්ම ප්‍රාකයක් ආවත් පීඩාවක් නැහැ හිතට. කායක පීඩාවක් තියෙනවා. ඒ හැම අවස්ථාවක උන්වහන්සේලා කර්ම විපාකෙට ඉඩ දෙන්නේ ලෝකානුකම්පාවෙන්. අනිත් අයටත් ඒ වගේ විපාකාම ඉනසීතු බව උන්වහන්සේලා ආදර්ශයෙන් පහදා දීලා තියෙනවා. නිසා කර්ම විපාක වැළැක්වීම නෙමෙයි ඒක මුහුණපා අකම්පිතව සිටීම බුද්ධ ආධුක්කමයන් වහන්සේගේ සිරිතයි. මාත්‍රිත ප්‍රමාණවත් පිළිතුරක් ඔබට ලැබුණා කියලා අපි නැවතත් දුරගතණයට සවන් දෙමු. කතා කරන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ. මම කතා කරන්නේ මාමණ ලීනන වීරසේකර කියලා කෙනෙක්. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ සඳහන් වුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරින් එක් ලක්ෂණයක් අනුව බුදුරජාණන් වහන්සේගේ පරමායුෂ අවුරුදු 80ක් බව සඳහන් කරා. නමුත් බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ කතාවල සඳහන් වෙනවා එක් සතර ඉර්ධිපාද වැඩි උත්තමයෙකුට කාලයක් හෝ ඊටත් වැඩි කාලයක් ආයු වන්දනට අවශ්‍ය පුළුවන්කම තියෙන බව. ඉතින් මේ කරුණ දෙකෙන් ටිකක් පරස්පර විරෝධතාවක් තියෙන නිසා මම දැනගෙන කරුණ පැහැදිලි කරගන්න සතුටුයි. මොකද්ද මේක නිවැරදි අදහස කියන එක. කල්පේ සහ ආයුෂ් කල්පේ කියන වචන දෙකක් පොත්පත්වල සඳහන් වෙලා තිනවා. අපේ අරිදම් සාන්නාංශය කියන සල්පැතිච්චර කල්පයේ පිළිබඳ විග්‍රහ හතරක් තියෙනවා. මේක මතක තබා ගන්න. ආයුස් කල්පය, අන්තක් කල්පය, අසංඛේ කල්පය, මහා කල්පය. මේ මහා කල්පයට අයිති ඔක්කොම ආයුස් කල්පය කියන්නේ මිනිස්යන්ගේ ඒ වකවානුවල තියෙන පරමාවශයයි. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ ආයුෂය අවුරුදු 100යි. දැන් අවුරුදු 74 ගණන් කරලා බලන්න. ඊළඟට ඒ ආයුෂ් කල්පය බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කළා තියෙන සතර ඉරිපාද වැඩුව කෙනෙකුට කල්පයක් හෝ කල්පාව ශේෂයක් ඉන්න පුළුවන්. කල්පාව ශේෂ කිව්වේ අවුරුදු 120. හොඳට කියවලා බලන්න අටකතාවේ තියෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේලාගේ සිරිතක් තියෙනවා. ඒක ආවේනික චාරිත්‍රයක් සීල බුදුරුන්ගේ පරමායසයෙන් පහෙන් හතර ගුණයක් ජීවත් වෙන්නේ. හේතුව සරුවඥන් වහන්සේලා ලොවට ප්‍රසන්න භාවයෙන් සිටිද්දී පිරිනුවම් පානවා වින ඇඟිලි වැටීම්, හිසකේ ඉදීම්, දත් අවලස්සන වීම ආදී දුර්ලභානකම් බුදුවරයන් වහන්සේලා වැඩෙන්නේ නැහැ. නමුත් මේ පරමාවශයෙන් පහෙන් හතර ගුණේ ජීවත් වෙන කාලය තුළ කල යුතු බුදු කිස සියල්ල සම්පූර්ණ කරනවා. ඉතින් අපේ සරුවඥන් වහන්සේගේ කාලයේ පරමාසාරුද 100යි, 64 ගුණේ අවුරුදු 80යි 1000ක්වත් වැඩිත් නෑ අඩුත් නෑ පිරිනිවුණා. සසු ලෝතුරා බුදුරජාන් වහන්සේලාගේ පරමාස 64 ගුණයක් උන්වහන්සේලා වැඩි ඉන්න බව අට කතාවල සඳහන් වෙනවා. නිසා කල්පේ කියන්නේ මෙතන මහා කල්පේ නෙමෙයි, අසංඛ කල්පේ නෙමෙයි, අන්තර කල්පේ නෙමෙයි, ආයුෂ් කල්පේයි. ඒ නිසා ඒ ගැන නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. නිරසිකර මහත්මයාට ඉතාම ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා. අපි නැවතත් යමු මේ ශ්‍රාවකයාට. කතා කරන්න. ස්වාමීන් වහන්සේ දැන් මේ පොඩි කාලේ ඉඳලා නම කියලා කතා කරන්නේ. රජේ සූර්ය මහරගමි. අපි පොඩි කාලේ විශේෂයෙන් කරුණු හරියට දන්නේ නැති කාලේ අම්මෙන් වැඩිය අපෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන් දැන් ආර්යතුන් වහන්සේලාට සේනාසන වගේ සම්බන්ධ ඒ වගේ වැරදක් සිද්ධ වුණාම පස්සේ පස් කාලෙදි මේ වැරද ගැන පසුතැවිලි ඉන්නවට වඩා ඒ ගැන සමාව ගන්න ක්‍රමයක් නැත්ද අපේ ඒ විස්තරාත්මකව මට දැනගන්න පුළුවන් නම් ඒ ගැන සමාව ඉල්ලන්නේ කොහොමද? කොහොමද සමාව ගන්න පුළුවන් කියලා? පොඩ්ඩක් ඔබතුමාගේ ගැටලුව විස්තර කරලා දෙන්න අපිට ටිකක් ඒ වචනේ පැහැදිලිුනේ නැහැ. විශේෂයෙන් දැන් පොඩි කාලේ අපි දැන් මාත අපි යන්නම් පව් සිද්ධ වෙනවා. උදාහරණයක් කියනවා නම් අපි දුම් පන්සලකට ගිහිල්ලා අපි නොදන්නවත් කම නිසා යම්කිසි පාප ක්‍රියාවක් කරනවා. සමහර ආරණ්‍යයක නම් සමහරට අපි මේ ගිහිල්ලා නොදන්නවත් කමට විනෝද ගමනක් වගේ ගිහිල්ලා මේ බිල්ල වගේ මේ පුච්චලා අනේ වගේ වැඩ කරන අවස්ථාවක් තියෙනවා පොඩි කාලේ අවුරුදු 15 10 විතර කාලේ. එහෙම කෙනෙකුට පස්සේ කාලේ කනගාටු වෙන්නේ නැතුව ඒ වරද සමාව කරගන්න ක්‍රමයක් නැද්ද? කතා කරා. අපි මම හිතනවා මේ අහම් ප්‍රශ්නේ හොඳයි. නොදන්න කාලේ හෝ යම් වරදක් තමන්ගේ අතින් සිද්ධ වුණොත් ඒක නැවත හිත සකස් කර ගැනීමට පසුතැවිලි නොවි සිටීමට උපක්‍රමයක් මේ මහත්මයා අහන්න බොහොම අවංකවම අපි ඒක නැ අපේ නායක හඳුරංගෙන් පිළිතුරක් දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි ඇත්ත වශයෙන් පව සමාකර ගැනීමක් නැහැ. නමුත් මෙතින් තියෙනවා වැඩගත් පාඩමක් අපිට ඉගෙන ගන්න. දැන් අපි හිතමු දැන් මහත්මයාගෙන් කියවුණා ආරණ්‍යයකට ගිහිල්ලා කුඩා සතුන් කුචල දාන හැටි, මර දාන හැටි නොදන්න සම නිසා ඒ අවස්ථාවේදී සිදුවෙන අකුසලය අහෝසි වන්නේ නැහැ. නමුත් ඒ අකුසලයේ ප්‍රතිබාහණය වෙන උසස් කුසලයක් කරන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. බලන්න ඒ කියන්නේ දැන් ඒ අකුසලයේ සිද්ධ වෙච්ච වෙලාවේ අපේ හිතේ පැවතුනේ නොදන්නකම අවිද්‍යාවනේ. ඒ අවිද්‍යාව අපි හරවන්න ඕන විපස්සනාට කොහොමද? එදා පැහැදි නොදන්නාකම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අන්න ගැඹුරු කුසලයක් පහළ වුණා. අර ප්‍රාණඝාත කළ කුසල අකුසලයට වඩා බරගත් කුසලයක් එකෙන් ප්‍රතිබාහණය වෙනවා. යට වෙන විපාක දීම මුලින්ම පුළුවන්. ඒකම සමහර විට පුළුවනි ජන තේන වයසේදී ඒ අතීතයේ සිද්ධ වෙච්ච ප්‍රාණඝාතයක් ගැන මතක් වෙනකොට ඒ අනුව තමන්ගේ සිතේ මෙත් සිත් පහල කරගන්න පුළුවන්. අර අඟුලිමාල් ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ මෙත් භාවනා කළානේ අර දහස් ගණන් තමන්ගේ අතින් මරුන් කෑවා. උන්වහන්සේ ඊළඟට ඒ සීල සත්‍යයන් මරුන් කෑව ඇත්තන්නක් ඒ වගේ මෛත්‍රී පතුරේ ඇති තියෙනවා. ඒ වගේ මේ ඒ ඇත්තන්ගේ ඥාති මිත්‍රාදීන්ට මෛත්‍රී පතුරේ ඇති තියෙනවා. ඒ වගේ අප්‍රාතී යම් සත්‍යයේ විනාශයට පත් වුණා නම් ඒ සත්‍යය යම් තැනක ප්‍රදීසි ඥානං ඒ අතෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සූපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මෙත් වඩන්න පුළුවන්. ඒකම තමන් අදිෂ්ඨාන කරන්නට වඩා මින් ඉදිරියේ තදපතන් නිවන් දකින තුරු මාකින් කිසිම සත්‍යයකට හිංසාවක් නොවේවා කියලා. විශේෂම කාරණේ තමයි විපස්සනාව යම් පාපයක් සිද්ධ වෙච්ච වෙලාවේ පැවති නාම රූප ඒ වෙලාවේ නැතුව නැතුව ඥානිත්‍යයි දුකයි අනත්තයි කියලා වර්ජනා කිරීමෙන් අර අකුසලයේ බොහෝ සේ යටපත් වී සමාගයේ කුසල ශක්තිය මුදුන්පත් වීමට ඒක ප්‍රධාන මාර්ගයක් වෙනවා. විජේසුරේ මහත්මයා බලාපොරොත්තු වුණටත් වඩා දීර්ඝ විස්තරයක් ලැබුණා කියලා මා කල්පනා කරනවා. බෞද්ධ විනයෙහි ප්‍රධාන වශයෙන්ම වරදක් වුණහම තියෙන්නේ ආයති සංවරයේහි පිහිටීම. නැවත ඒබඳු වරදක් මාතින් සිද්ධ වෙන්නේ ඉඩ කියන්නේ නැහැ කියලා අදිෂ්ඨාන පූර්වකව සංවර වීම. ඒබඳු දේ නිසා සමාව අරගැනීමක් හෝ සමාව දෙන කෙනෙක් හෝ ගැන බුදුරමේ උගන්වන්නේ නැහැ. අපි නැවතත් ප්‍රශ්නයක් අහන්න ශ්‍රාවකයෙකුට අවස්ථාව ලබා දෙමු. ස්වාමීන් වහන්සේ මේ වැල්ලවත්තේ සමන් පෙරේර කියලා කෙනෙක් අහන්නේ ප්‍රශ්නේ මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ සේමක දේශනාවල් වල සතර හිතිපාඩ වඩන්නේ කිට ආයු කවුද ජීවත් වෙන්න පුළුවන් කියලා. දැන් ඔබ වහන්සේ කිව්වා දැන් මනුෂ්‍ය ජීවිතයේ ආයුෂය 74ක් කියලා. නිරෝගීව මේ සතර හිතිපාඩ වැඩිමේ දැන් මනුෂ්‍ය ලෝකේ වාසය කරන ඕන පුද්ගලයෙකුට දැහැමෙන් ජීවත් වෙනවා නම් එමයයි. යද කාලයේ යම් කිසි දීකින් රහතන් වහන්සේ නම ඊද්ධපාද හතරේ සම්පූර්ණ කළසේක් නම් උන්වහන්සේට පුළුවන් පරමාසෙ නිදින්ද. හැබැයි තව කාරණයක් තියෙනවා. ඒක අපි මුතු කාරණයක් තේරුම් ගන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ජනක කර්ම ශක්තිය තිබුණා අවුරුදු අසංඛ්‍යයකට ආයුෂ. නමුත් ඒ කාලේ පරමාස අවුරුදු 100 නිසා තමයි 100න් හතර ගුණයක් කියන්නේ 5න් හතර ගුණයක් ජීවත් වුනේ. දැන් යම් කිසි විදිහකින් අද රහතන් වහන්සේ නමකට ඒ ආයුෂ ප්‍රමාණය දීර්ඝ නැ ජනක කර්මයේ ශක්තිය තියෙන සීමිත නම් මොනම විදිහකින්වත් ඉරිදිපාද වැඩුවා කියලා ඒ ආයුෂ දික් කරන්න පුළුවන් කමක් නැති බව පිළිගන්න ඕනේ. අපි තවදුරටත් ප්‍රශ්නයක් අහනවා. මේ ඊට කලින් අපිට ලිපියකින් ගන්නවලා තිබෙනවා ප්‍රශ්නයක් මේ සම්බන්ධවම. මම හිතනවා මේක දුරකථනයෙන් අහලා ලියලා අපිට ගෙනත් දුන්න ප්‍රශ්නයක්. ඒක නිසා අපි ඒකන සවදන්න ඕනේ. මේ සේනාරත්න කියලා සේනාරත්න සුබසිංහ මහත්මයා ඔබ වහන්සේගේ දේශනා විදි ප්‍රකාශන බුදුරයන් වහන්සේලාගේ දෙතිසක් ශරීර ලක්ෂණ පිටා ඇති බව දර්ශාවෙන් නැත්නම් මගේ ප්‍රශ්නේ මේකයි. මෙවැනි මගුල් ලකුණු පසේ බුදුරයන් වහන්සේලාගේ ශරීරයේ පිටන්නේ නැද්ද? එසේ නොමෙතනම් මෙවැනි උතුමන්ගේ ඊට අදිවෙන් ලක්ෂණ පිටනවද? මේ මහත්මයාගේ මේ ගැටලුව අඳපාංගොඩ සේනාරත්න සුබසිංහ මහත්මයා අහන්නේ. මා වේදනෝදේශික අරිණම් ස්වාමීන් වහන්සේට ආරාධනා කරන උත්සල්පයක් කරන්න තියෙනවා. අත්වාසියෙන් ලෝතුරා බුදුරයන් වහන්සේලාට 15 දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මෙන්න සක්විති රජුන දරුවන්ටත් 15 වෙන බව තේවනානේ. දැන් බුද්ධ කාලයේ හිටියන් නන්දහාමුදුරුව මහා පුරුෂ ලක්ෂණ 32 තිබුණා. ඉනෙස තියෙන්නේ දෙකයි. ඒක මම කියන්නම්. රාහුල ස්වාමීන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32 තිබුණා. ඉනෙස තිබුණේ දෙකයි. ඒ වගේම තව භාවරිතාප බ්‍රාහ්මණතුන, ඒ වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ චරියොත් මහ රහතන් වහන්සේ උතුම්මන්දස් කීපයක් දෙකින් තුන මහා පුරුෂ ලක්ෂණ. ඒ හැර ඒ මහා පුරුෂ ලක්ෂණ දෙකේ වෙනස තියෙන්නේ මේකයි. ලෝතුරා බුදු වෙන උතුම්මන්ට වුණරම ධාතු වෙනසක් වෙන්නවානේ. සිදු පාටයි දක්ෂිනාවර්තයි කුඩුවක් බලා. දිනාත්තන් ශක්තිති රජ වෙන්නේ සිදුසයත්යන් 15 වෙන්නේ 32කින් ඒ වුණරම ධාතු රංගම් පාටයි වාමාවර්තයි ගැටියක් බලා. ලෝතුරා බුදු වෙන උතුමන් වහන්සේගේ ශිරපතුලේ තියෙනවා කියන්නේ මංගල ලක්ෂණ 108ක්. එයින් එකක් තියෙනවා චක්‍රවර්ති රජ ලාංඡනයක්. චක්‍රවර්ති රජ කෙනෙකුගේ ලාංඡනයක් තියෙනවා ස්වරූපයක්. ඒක ශක්තිති රජේ නැත්නම් 15 වෙන්නේ නැහැ. ඒකයි මම කිය දෙකක් වෙනස තියෙනවා කියලා. දැන් නන්දහාමුදුරන් 32 තිබුණාට ඒ ශක්තිති රජ රූපයේ උන්වහන්සේගේ පාදයේ තිබුණේ නැහැ. එවගේ පසීබුදුරයන් වහන්සේලා හරි පසීබුදුරයන් වහන්සේලා අතරිනුත් ඇතැම් පසීබුදුරයන් වහන්සේලාට පිළිතන්න පුළුවන් හිතනවා කියලා ස්ථිර වශයෙන්ම 32 පිරිද්ද කෙනෙක් කියලා අපේ ත්‍රිපිටක උතුනාවක් නැහැ. නිසා සමහර විට දැන් මේ රහතන් වහන්සේලා අතරින් ඇතුමුණ ලැබුණා වගේම ඇතැම් පසීබුදුරයන් වහන්සේලාට පිළිතන්න පුළුවන්. දේනරත්න මහත්මයාගේ ප්‍රශ්නෙට අන්තිම දීර්ඝ වශයෙන් මේ ධම්මදේශක හරිදම් සාන්නහන්සේගෙන් පිළිතුරු ලැබුණා. තවත් ප්‍රශ්නයක් අහනවා අපි තවස්සල ලබදෙමු. මම මාස දෙකකට මම කතා කරන්නේ මම නම් අතර බෞද්ධ දර්ශනය තා පැහැදිලි කරලා තියෙනවා මම දැකලා තියෙනවා. නමුත් අද මේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මේ විද්‍යාව කියන එක මේ රටව ගන්නට ගත්තට පස්සේ පදාර්ථ විතර තමයි අපේ මිනිස්සුන් ගොඩක් කන තම බලබලා ඉන්නේ. මේ කියන්නව මේ අරුදයක් දේශනා කර මේ රට ලෝකයක් අනික වෙනකොට ලෝක තියෙනවා තබෞතුලකට වඩාක් තියෙන බවත් ඉතත් හැදිනව ඔත්‍රි මොහොතේ දර්ශන කළත් දෙන්නා තියලා තියෙනවා. නමුත් ඒ දිගින් මෙතනට යන්නම් තොරතුරු නැතිකම තියෙනවා. ඒකම අර ඔබ අර කතෝලික දරුවෙක් කියවුවා දරුවකට ප්‍රශ්නයක් වුණා කිව්වා. සතුන්න පින් කරන්න බැරිදි කියලා මට ඒක උදාහරණයක් විදියට අලින් වගේ සතුන් දැන්ට සරහක බලපා කරන්න වගේ මේ අරය යනවා. ඒකම භෞතික ලෝකයේ ධර්මම් සතුන්න තියෙනවා. ඇස් පිනීම රාත්‍රි ගැස් ගැනීමත් තවත් නොපෙනීමත් ආහාරකුන් පෝෂණ වගේ සතුන් ඉදිරියට ගමන් ඇවිදිනවා. නමුත් මිනිසා ඇවිදින්නේ නැහැ. එවැනි ඉතා පැහැදිලි දර්ශනන කියන්න ගියාපන්න පුළුවන්. මම යම් යම් අයට මේ කියා දුන්නත් මේ ගොන්නේ පිළිගින් මේ ඉතා ප්‍රසිද්ධම ලංකාවේ මේක දැන හැකි නිසාම වහන්සේලා මම එතන ඉතා පැහැදිලිවම සත්‍යයන්ලා මිසින් ඉපදෙන බව පව කරාම වගේ ඉපදෙන බව ඉතා පැහැදිලිව කියන්නේ නම් මම ගන්න ඉතා වරිභාව මම ගන්නවා. මම හිතන්නේ මේ කාරණාව අපි පැහැදිලි කළා කලින් එතන අපි අමුතුවෙන් ඔබතුමාගේ ප්‍රශ්නයක් නැති නිසා මේ අදහස පැහැදිලි කිරීම නිසා අපි දීර්ඝව ඒ ගැන කතා කරන්න නැවත අවශ්‍ය වෙන්නේ. ඒකේ පැහැදිලි සත්තුන්ටත් යම් හොඳ සිතුවිලි පහළ වෙනවා, මිනිස්සුන්ට යම් නරක සිතුවිලි පහළ වෙනවා. හොඳ සිතුවිලි වලින් හොඳ විපාක ලැබෙනවා, නරක සිතුවිලි වලින් නරක විපාක ලැබෙනවා. ඒ වගේමයි සංසාරයේ අපි ගමන් කරන්නේ. ඒක නිසා අපිට හැමදාම මිනිස්සු වෙලා උපදින්න ලැබෙන එකක් නැහැ. ඒ කරුණ අපි සමිඥාන්සලා පැහැදිලි කළා. ඒ නිසා ඔබ ওই පමණින් ඇඳුමටපත් වෙලා අපි තවත් සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙන්නේ. කතා කරා? මේ මහා දුතුමාගෙන් අපේ ආර්ය බලමැතිතුමාගෙන් අහන්න කැමතියි. පොඩි සැකයක් තියෙනවා ඒක නැති කරගන්න යන්නේ අහන්නේ. ඒක මම නමක් කියලා අහන්න බලන්න. සමම් බාලසූරේ රෝමගම අපිට මේ අපේ ධර්මදේශන අහන්නේ ඉතින් අපේ මහා සංඝරත්නයයි. අපි අහලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ අවුරුදු 19 ජේතවනාරාමයේ තව 6ක් පූර්වාරාමයේ කියලා. ඉතින් මේ මහත්කදී ධර්මදේශනා දෙකකදීම ලැබුණා. බුදුහාමුදුරුවෝ අවුරුදු 20ක් ජේතවනාරාම වැඩ සිටියා කියලා. ඉතින් අපිට මේක පරස්පරයි අපිට ඔබ මම මේක නිරවදකලා දෙනවා නම් සැකේ නැතිනම් කොහොමද දෙන්නේ කියලා. මම දැන් මේක ඇත්තට විස්තර කරන්න දෙයක් නෙවෙයි. නමුත් ඔබතුමා මේක අහපු නිසා පිටිනවා කියන්න වෙනවා. බුද්ධ චරිතයේ බුදුහන්තර වැඩ වාසය කරපු ස්ථාන පිළිබඳව සඳහනක් තිබෙනවා. ඒක කියන්නේ ඔය ඔබ කියපු කතාව අවුරුදු 19ක් ජේතවනාරාමයේ අවුරුදු 6ක් පූර්වාරාමයේ වැඩ සිටි බව. මම දැන් ඔබ ධම්මදේව වන්දනාවේ ගිහිල්ලා ඇති. ඔය ජේතවනාරාමයේම බොහොම ළඟ සමීපයේ තමයි පූර්වාරාමයේ තිබෙන විශාකාව නිර්මාණය කරපු ඒවායේ නටබුන්දෙන් හොයාගෙන තිබෙනවා. ඒ නිසා ඔය වැඩ සිටි ස්ථානයේ කුතන උනත් අපේ බෞද්ධින් ටික ගැටලුවක් නෙවෙයි. සංඛ්‍යා ලේඛන ගැන අපි එච්චරම කලබල විය යුතු නැහැ. සමින් අහතලකට දැන් වර්ධින් දෙද තියෙනවා කතාගෙන කොට අමතක වුණත් සටහන් නැතුව මන කියන කොට යම් කාරණා අමතක වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක වරදක් හිතේ ගමන් ගන්න එපා. ඒ විදිහට නිවැරදිව මතක තියාගන්න ඒක ගැටලුවක් නැතිද බෞද්ධින්ට අවශ්‍ය කරන දේකුත් නෙවෙයි අත් වශයෙන්. සමින් හදයක් සවැත් නෝර ආසිත 25 අවුරුද්දෙන් හරි. ඔව්. අන්න එහෙම ඒක අපි නිවැරදි කරගන්නු සවැත් නෝරමයි එක තැනමයි. ඒ බොහොම ආසන්නයේ තියෙන ස්ථාන දෙක 25 අවුරුද්දක් බුදුහන්තුරු වැඩ සිටි බව. මම හිතන්නේ පිළිතුරු ප්‍රමාණයි ඔබතුමාට අපි නැවත වෙන කෙනෙකුගේ ප්‍රශ්නෙට යමුකමු. අප බෞද්ධ සභාවේ සම්බුදු ගයන්න වහන්සේගේ ඉපදීම මුතු වීම පිළිගත් සෑම වෙලෙම අපරාධන වසක් කුස පැවැත්වෙන්නේ මේ මාසේ මේ මාසේ දවසකදී වසක් කුසේ පැවැත්වෙන්නේ එක් එක් වසරවලදී මේ මාසේ එක් එක් වෙනස් දිනවලදී එතනම් බුදුන් වහන්සේ ඉපදුවේ දාසකේ ඉපදීම වූයේ එකම දවසක නම් ඇයි එහෙමනම් මේ මාසේ මේ එක් එක් වසරවලදී වසක් කුසේ දින වෙනස් වෙනවද වෙනස්වර වෙනස් වන්නේ මහත්මයා බලපිටියේ ජනත මහත්මයාට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් ලේසිම ක්‍රමය මේකයි. අපි අද පාවිච්චි කරන්නේ බුද්ධ වර්ෂය නෙවෙයි. අද පාවිච්චි කරන්නේ අපි ක්‍රිස්තු වර්ෂය. ක්‍රිස්තු වර්ෂයේ දවස් 365ක් තිබෙනවා. බුද්ධ වර්ෂයේ දවස් 360යි. එතකොට අවුරුද්දකට දවස් 5ක් වෙනස් වෙන්න ඕනේ. දවස් 30 මාස 12කින් තමයි බුද්ධ වර්ෂය ගණන් හදන්නේ. අධික මාසයක් එනවා අවුරුදු 5කට සැරයක්, අවුරුදු 6කට සැරයක්. මේ විදිහට බලපුවාම මේ ක්‍රිස්තියානි මේ ක්‍රිස්තු වර්ෂය තුල දවස් 31 30 28 29 වගේ වෙනස් වෙන මාස ක්‍රමයේ තුල එකම දවසක වෙසක් පොයේ ඉන්නේ නැහැ. ඒක නිසා අපි සංකේත කරගෙන තිබෙනවා නිවැරදි දිනය වෙසක් පොයේ දවස. පොයේ දවස උනත් පළවෙනිද හෝ 31 හෝ වෙසක් පොයේ දවසේ දෙන දවස බුදු කියනන් වහන්සේගේ තෙමඟුල සිදු වුණු දවස. බෞද්ධ බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව බලපුවාම වෙසක් පොය හරි. නමුත් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට බලපුවාම වෙසක් පොය වෙනස් වෙන්න පුළුවන් ඕනම අවුරුද්දක. රසායන සිතමක් මේකෙන් පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ උපදේශනාවේ තියෙන වර්ෂක්‍රමයේ චන්ද්‍රමාසක්‍රමයට යෙන්නේ සූර්යමාසක්‍රමයට සංසන්දනය කරන්න අවුරුද්දකට දවස් 11ක් එකතු කරන් දෙනවා. මොකද චන්ද්‍රමාසක්‍රමයට අවුරුද්දකට දින තියෙන්නේ 354යි. සූර්යමාසක්‍රමයට 365 ගොත් පැය 6ක් වෙනවා. ඔන්නෝසුකයි. ඉන් දවසකින් කාලයයි. එතකොට ඒ අනුව දැන් බුද්ධ වර්ෂයේ ගණන් ගන්නේ චන්ද්‍රයාගේ ගමනාගමන තුන් අනුවයි කාල සීමාව අනුව. හදයි බුදුරජාණන් වහන්සේ බුදුබාටුපත් වූ දිනය වෙනස් වෙන්නේ නැහැ වෙසක් පොය. ඒක චන්ද්‍ර මාසක්‍රමයේදී වෙසක් කියලා ගණන් ගන්නේ වේසාක නක්ෂත්‍රයේ උදා වෙනවා හරියට ඒ දවසේ සඳත් එක්ක. ඒක වේසාක කියන්නේ මාස දෙකක් ගණන් ගන්නේ ඒ අනුව. ඒ නිසා දැන් චන්ද්‍ර මාසක්‍රමයට අනුව බුද්ධ වර්ෂය හඳුන්වනවා. සූර්ය මාසක්‍රමයේට අනුව සූර්ය වර්ෂක්‍රමයේ හඳුන්වනවා කිසු වර්ෂක්‍රමයේට කිසු වර්ෂය හඳුන්වනවා දැන් අපේ මහාචාර්යතුමා කියපු හැටියට භාවිතා වෙන කිසු වර්ෂක්‍රමයේ නිසා ඒ දිනේ වෙනස් වුණාට බුද්ධ වර්ෂක්‍රම වෙනස් වෙලා නැහැ. ඔබේ හිතට සමහර විටක එන්න ඇති ජේසුතුමාගේ උපන්දිනේ හැම අවුරුද්දකම දෙසැම්බර් 25. ඇයි කිසු වර්ෂයේ තුල ඒ දිනේ වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. නමුත් බුද්ධ වර්ෂයත් මේ වර්ෂයත් අතර දින වෙනසක් තිබෙන නිසා අවුරුදු පතා වෙනසක් දවස වෙනස් වෙනවා. බුද්ධ වර්ෂයෙන් ගණන් ගන්න තායිලන්තේ වගේ රටක ඒ වෙනස සිද්ධ වෙන්නේ නැහැ. මෙතක් ඒ බෞද්ධ බුද්ධ වර්ෂ ක්‍රමයේ ඒ රටේ පාවිච්චි වෙන නිසා. අපි ඔබේ ප්‍රශ්නෙට එකමනකින් පිළිතුරු දීලා ඊළඟ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙමු. නායක කතා කරන්න නම කියලා. මාතර සිත්‍රා සරෝජිනී අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. ආයත කාලයේ අවුරුදු 10 දක්වා අඩිනවයි කියලා නායක හමුදුර අපිට කිව්වා. ඒ අවුරුදු 23 වගේ පරමායත කාලදී බුදු කෙනෙක් උපදින්නේ කියලා දැනගත්තා. ඒකෝත් දැන් ආයි කොයි තරම් කාලයකින්ද පරමායත අවුරුදු 10ට අඩිනේ? ආයි බුදු කෙනෙක්ෙන් දකින්න ලැබෙන කොයි කාලයකින්ද උපදින්නේ? ඒක දැනගන්න කැමතියි. ඉතින් නායක ස්වාමීන් අත්ගතාල සඳහන් වෙනවා මෙන්න මෙහෙම නීතියක් සම්ප්‍රදායික නීතියක් ඒ කියන්නේ අවුරුදු 100කට වඩා එක අවුරුද්දක් පරමාස අඩු වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ වැඩිහිටියේ කාලේ පරමාස අවුරුදු 100යිනේ දැන් 100ේ වර්ෂ 25ක් ගෙවිලා අවසානයි දැන් 26 වෙනි සතවර්ෂයේ අපි ජීවත් වෙන්නේ 1956න් පස්සේ 26 වෙනි සතවර්ෂයයි අපි ගත කරන්නේ බුද්ධ වර්ෂ හැටියට මේ 1956න් පස්සේ එක දිනකට මම කියන්නේ අවුරුදු 74යි පරමායස හැබැයි අවුරුදු 6500ක් ගියතන දකින්න පුළුවන් මිනිස්සුන්ගේ පරමාස අවුරුදු 10යි. ඒ වෙනකොට සත්‍ය විනාශයක් කියලා ප්‍රාණඝාතයේ නිමිත්තෙන් පිටිපස්ස අකුසල් ලක්කරින් පටන්ගෙන ඉතිරි ටික දෙනා ටිකෙන් ටික ආවේශ වර්ණ සප බල ප්‍රඥාවෙන් වැඩි වෙලා අසංකේය දක්වා වැඩෙනවා. මේ නැගීම බැසීම සිදු කරන්නේ දෙවි කෙනෙක් නෙමෙයි. සත්‍ය සංතානවල 15න ලෝභ, දෝෂ, මෝහ උපක්ලේශ තුන අනුයි. ඒ නිසා දැන් ඒ අනුව තේරුම් ගන්න අවුරුදු 6500ක් ගෙතන ඔබ දෙවිලෝකයේ තියෙන දැක ගන්න පුළුවන් හරියට 16 වන 10 වසරක බහැල ඇති. දැන් ඊළඟ සතවර්ෂයේදී අවුරුදු 73යි පරමාවසෙන්නේ. මේ අනුව වර්ෂයේ 100ට වඩා එක අවුරුද්දක් අඩේන බව පැහැදිලි. ඒ නිසා ඒ කාරණිය ගැන තේරුම් ගන්න පුළුවන්. සරදිනි මහත්මියට මම ආරාධනා කරනවා එච්චර කාලයක් ඉන්න පැ බුදුහාමුදුර දැන් වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ශාස්ත්‍රීය සුලදී අසර විමුක්තිය ලබා ගන්න පුළුවන් නම් අපි නිවැරදි මගේ යන හොඳ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න අපිට පුළුවන්. නැවතත් ප්‍රශ්නයක් අහනවා අපි අවස්ථාව ලබා දෙන නම කියලා කර්ණා කරලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කැතියි. මාර්ගඵල ලබා ගන්න අපහසුද කියන කාරණය. අපි හුරක් නායක හඳුරු කරුණු පැහැදිලි කරපු නිසා මම ආරාධනා කරනවා අපේ මිනිස් සම්ප්‍රදායෙන් හිතට මේ ප්‍රශ්න ටික පිළිතුරක් ලබා දෙන්න. බොහොම වටිනා මේ මහත්මිය ධර්මයේ ප්‍රඥාව පැත්තෙන් ගෝචර වෙන ප්‍රශ්නයක් නගන්න තියදුනේ. ඔබ අහන්න තියදුනේ සුත්තමේ ඥානේ, චින්තාමේ ඥානේ, භාවනාමේ ඥානේ ගැනයි. මේ සුතමේ ඥාන ලබන්ට සසර බණ අහලා බණ පොත් බලලා ධර්මඥානයක් ලබා ගන්න තියෙනවා. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං. ඔය තෙතත් ඥාන අතර පළවෙනි ඥානේ. සසරදී ධහමට කන් දුන්න එයින් මුහුකුරාගේ ඥානයක් තියෙනවා. ඒක තමයි සුතමේ ඥානය කියන්නේ. ඒ සුතමේ ඥානෙ ලබාගත් උදවිය හොඳ දහම් කරුණු අහලා ඒ ළඟට යමු වෙනවා ඇසුරු දේ ගැන හිතනවා මේ කරුණු මේ ආකාරයෙන් බොහොම සංසන්දනය වෙනවා අනුගමනය කරනොත් ජීවිතේට සරල බවට පත් වෙනවා අකුසලයන්ගෙන් මිදෙනවා ඒ හිතලා ඒකේ හොඳ පැත්ත අනුගමනය කරනවා ඒ හිතින්ම තමයි කියන්නේ චින්තාමි ඥානෙ ඒ ළඟට ඇසුරු දේ හිතලා එවාගේ මේ ළඟට යදා ගන්න භාවනාවට භාවනාව කියනකොට අපිට සමථතලෙ කර්මස්ථාන තියෙනවානේ. ඒ භාවනා ඥානයට යොදා ගන්නකොට විශේෂයෙන් තමන් ඇසුරුදී හිතලා තමත් එකේ යම් ගැටලු තියෙනවා නම් කල්යාණ මිත්‍යං ආශ්‍රය කරගෙන ඒකේ පැහැදිලි කරගන්න. ඒ භාවනා ඥානයෙන් කෙරෙන්නේ අප සංතානගත පාප ධර්මයන් නැති කරන මඟක් ප්‍රයාගන්න මඟ අනුගමනය කරන්න ලැබෙනවා. ඒ නිසා මේ සුතමේ ඥානෙන් චින්තාමේ ඥානෙට චින්තාමේ ඥානෙන් භාවනා ඥානෙට භාවනා ඥානෙන් කෙලෙස් ප්‍රහාණය කරන නිවන් මඟට දැස ගන්න අවස්ථාව සැලසෙනවා ඒ සියල්ලට පුරුණ කරන්නේ සත්පුරු සාත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයයි ඒ නිසා මහත්මියගේ ප්‍රශ්නෙට පිළිතුරු මෙතන සෑහේ කියලා අපි අදහස් කරනවා ආනන්ද මහත්මියට ඒ අහපු දේ පිළිබඳ ඥානෙ සුතමේ ඥානෙ පහළ වේවා කියලා පසනික වායින්න සුදුසුයි අපි නැවතත් තවත් ශ්‍රාවකයෙකුට සම්බන්ධු. මම මාත්‍රිලේ මහවැර රතලේව MMP ගුණවත් නැහැ. මාත්‍යා කතා කරන්නේ අරම. මම මාත්‍රිලේ මහවැර රතලේව MMP ගුණවත් නැහැ. මට ගැටලුවක් තියෙනවා මේ දරුවත් සමහර පොත්පත්වල සඳහන් වෙනවා දරුවත් ජම්මපත්‍රය කියලා කටක ලක්ෂණය බුද්ධ ජනවාසයේගේ ලක්ෂණය කටක ලක්ෂණය හැටියට සඳහන් වෙනවා. ඉතින් මේ මගේ මම හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාණන් උපත ලැබු වෙලාවේ තමයි ලැබුණ ඒ ග්‍රහචාරය අනුව තිබුණ පිටිකෙන් මනුව තමයි කටක ලක්ෂණය කියලා තියෙන්නේ. නමුත් බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ සිද්ධාර්ථ කුමාරයාණන්ට තිබු ලක්ෂණය වෙනස් වී බුද්ධත්වයට පත් වුණ මොහොතේ තිබුණ ග්‍රහචාරය නේද ඒ පිටින් නේද වෙන්න ඕන කියලා ඉතින් මට ගැටලුවක් වෙනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික අවධානය යොමු කළොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ මේ කේන්දර ගැන නම් වැඩි අවබෝධයක් නැහැ කියලා හඳුනන තුන ඇත්තට කොහොමවත් ඔබන්ට මේ ගැන මොකද හිතන්නේ මේ ප්‍රශ්නයක් නේ අපි මොකට උත්තරයක් දෙන්න බෑ. ඉස්සරහින් කේන්දර කියන්නේ ජන්මපත්‍රය කියන්නේ ශාස්ත්‍රයක්. ඒක බුදුන් කිස්තරීතන් ලෝකේ පැවතුණු දෙයක්. එයින් හඳුන්වන්නේ කුජලියෝගේ විපාක වාරය ගැන සංකේත දැක්වීමයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විපාක වාරය කොච්චරද ප්‍රතිසන්දි උත්පත්ති යනි අවස්ථාන දසදහසක් කළ පෙරහැර සිද්ධ වුණානේ. පුරුණාසේ සිද්ධ කළ කුසලයට අනුරූපව කේන්ද්‍ර ජනපත්‍රය හදන්න ඇති. නමුත් ඒ ජනපත්‍රයේ මෙමේ බලසාරකේ නුන්වසිගේ ක්‍රියා සම්පත්තිය. මම හිතනවා මේ පිළිතුරෙන් අපි සෑහීමකට පත් වෙමු. නැවතත් ශ්‍රාවකෙක් අපේ අවස්ථාව ඉන්නවා අපි කරුණාකර රජෙක් කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරා නම් කියලා. මම මුගේ ගොඩෙන් ගොම්පාල මට අහන්න කැමති කරු ස්වාමීන් වහන්සේගෙන් පටිච්ච සමුප්පාදය කියන වචනේ තේරුම මොකක්ද කියලා අහන්න. ඒකට කිසි පිළිතුරකින් උත්තරයක් ලැබෙන්නේ පටිච්ච සමුප්පාදයේ කියන වචනාර්ථය හඳුන්වන්නේ මේ හේතුන් මේ ඵල ලැබෙනවා කියන අර්ථයයි. ඒ කියන්නේ මේ අපි හිතමු අඹ ඇටෙන් අඹ ඵලයක් හට ගන්නවනේ. අඹ ඇටයක් නැතුව කොස් ඇටයකින් අඹ ඵලයක් හට ගන්න නෑනේ. ඒ වගේ මේ හේතුන් මේ ඵල ලැබෙනවා කියන දර්ශනය තමයි පටිච්ච සමුප්පාදයේ කියන වචනින් හඳුන්වන්නේ. එතකොට එතෙන්දී දැන් අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා කියලා අපි සමු මේ භාවිතා කරනවානේ. එතකොට අවිද්‍යාව නොතිබුණා නම් සංඛාර හට ගන්නේ නැහැනේ. අන්න ඒ නිසා අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආතන පස්ස වේදනා සංඥා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ තේලිය මේ හේතේ මේ ඵලේ කියලා හේතුඵල සම්බන්ධතාවය දැක්වීමයි පටිච්චසමුප්පාදය. පටිච්ච සමුප්පාද කියන වචන දෙකට සමාන වචන දෙකක් ඇතුළත හේතුඵලවාදී කියන එක මතක තියාගත්තාම මේ ගැටලුව අපිට මේකෙන් විසඳගන්න පුළුවන්. තවත් ශ්‍රාවකෙක් අවස්ථාවක් ඉල්ලනවා. කර්ණාකල නම කියලා කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නායකතුමනි මම මේ කතා කරන්නේ මාගාණී ලක්ෂණයි කියලා. මට දැනගන්න ඕනනේ අපේ ආගමේ හැටියට අපි මේ ඇහැට දෙන්නේ සතෙක් නැතුව කෞසිද්දන්නේ මුස්ලිම් ආගමෙන් මේ ආගම කියලා නරුවාම කෞසිද්දන්නේ නැද්ද කියලා. වෙනත් ආගමක උගන්වලා තියෙන දර්ශනය අනුව අනුගමනය කරන එකත් පාපේ සිද්ධ වෙන්න පුළුවන්. අපි නොසිතන විදිහටයි ඒගොල්ලෝ හිතන්නේ. ඒක නිසා ඒකේ යම්කිසි මානසික ශක්තිය අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්කම තිබෙනවා. සංඥාන්තයෙන් ඒකට කිසි පිළිතුරක්. සත්‍යවාසයෙන් කුසලයේ අකුසලයේ පාපයේ කෙනෙකුනේ මේ දෙක වෙන්කරනද දෙවි කෙනෙක් නෙමෙයි ඉන්නේ කර්ම නියාමය. නිසා කර්ම නියාමය අනුව යම්කිසි හේතුවක් නිසා කර්මයක් සිද්ධ වුණා නම් ඒකේ ඵලය නිද සිද්ධ වෙනවා. දැන් තිරිසන් සතාට දන්නේ තිරිසන් සතා ප්‍රාණඝාත කරනවා පව් කියලා දන්නේ නැහැ. කුපිලි ගන්නේ නැහැ. නමුත් උඩ පාප සිද්ධ වෙන අවිද්‍යාව පත්‍ය සංඛාර වෙනවා. නිසා නොදන්නා කම නිසා වඩා කවසලේ බරපතලයි. එහෙමනම් ඒ නොදැනීම අනුව සිද්ධ අවිද්‍යාව මුල් වෙලා සිද්ධ කරන පාප කර්ම කාටත් පාපයක් වෙන්න පුළුවන් බවයි ඒ ඉතිරින් අවසර ලැබුණේ. තාත්‍රාවකේ කවස්ථාව ඉල්ලනවා අපි කෙටින් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ ස්වාමීන් වහන්සේ මේ කතා ගන්න මේ විහෙවටින් කතා කරන්නේ. කොඩිකාර කතා කරන්නේ. මේ ඇහෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ සාමාන්‍ය නේද මේ පටිච්චසමුප්පාදය ගන්නවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. ඒකට මේ දැනීම නිසා මේ කුසල් අපසල් මේ කුසල් අපසල් මේ සිත ගන්නවා කියලා. ඊළඟට තව මේ එකක් තියෙනවා මේ දැන් පටිච්ච පරියෝධපණ ඒක ඒගතව තියෙනවනේ. ඒක තියෙනවා මේ කුසල් කරන එකත් මේ සංසාර ගමනට හේතු වෙනවා කියලා. අපසල් කරන එක සංසාර ගමනට හේතු වෙනවා කියලා. එතකොට අර අතන කියන මේ කුසල් කර. ඒක නොකරෙමේ. ඒ කුසල් කරන එකත් නොකරන එකත් සංසාර ගමනට හේතු වෙනවා කියලා. ඒක තමයි තියෙනවා. අවිද්‍යාව මේ හේතුඵල වාදයේ කියන මේ කුසල් කිරීමේ ප්‍රගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ඔබේ ප්‍රශ්නේ මේ විදිහට අහන්නද? දැන් පුඤ්ඤාදි සංඛාර, අනිඤ්ඤාදි සංඛාර කියලා සංඛාර වර්ග තුනක් තිබෙනවා. එහෙමනම් අවිජ්ජා ප්‍රත්‍ය සංඛාරා කියපුවා මේ සියලු සංඛාර සංස්කාර සිද්ධ වෙනවා, සංඛාර ගමන දික් වෙනවා. බුදුහාමුදුරුවෝ මෙතන කුසල් කරන්නේ කියලා නිවන් මාර්ගයට සම්බන්ධ කළා. සබ්බපාපස්ස කරනන් කුසල සුප සම්පදා කියලා කියපු තැනත් මෙතනත් ගැටුමක් තිබෙනවද කියන එකයි මට පේන්නේ කියලා ඔබේ ගැටලුව. මේකදී බුදුහාමුදුරන්ගේ අනුශාසනාවනේ පව් වලින් වළකින්න යහපත් දේ කරා. ඒක තමයි අපේ චිත්ත සංතානයේ දියුණුවට අදාළ වන අපේ චර්යා ධර්මයේ සීලය සමාධි ප්‍රඥා වැඩි වීමට මුල් වෙන පදනම. මම හිතනවා අපිට කාලය තවත් දෙන්න අපහසු වෙලා තිබෙනවා ශ්‍රාවක පිරිසට ප්‍රශ්න අහන්න. අද දවසේ මේ ධර්ම සාකච්ඡාවෙන් බොහෝ දෙනාගේ මතුවලා තිබිච්ච සැක යම් කිසි ප්‍රමාණයකට සාකච්ඡා කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා බොහෝ දෙනෙකු ළඟ ඉඳගෙන සාකච්ඡා කළා වගේ හැඟීමක් මේ සංඥාන්සලටත් අපිටත් ලැබුණා කියලා සතුට වෙන්න පුළුවන්කම තිබෙනවා. අලුත් අවුරුද්දේ පළවෙනි පොයේ දවසේ දුරුතු පොයේ දවසේ ඔබ තුළ ඇති කරගත් මේ ධර්මඥානය සංවර්ධනය කරගෙන හොඳ බෞද්ධ ජීවිතයක් මොනවත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙච්ච ධර්ම දේශනාව කරපු නා වීමේ හරිය ධම්ම හිමිපාණන් වහන්සේට ඉතාම කෙටියෙන් පුණ්‍යානුමෝදනාවක් කරන්න කියලා මම ආරාධනා කරමි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, මෙතෙක් කියලා පැයක් ධර්ම ශ්‍රවණය කළා. ඒක තාසන්න වේලාවක් ධර්ම සාකච්ඡා වේදනා තවත් දහසක් ප්‍රශ්න ඇති වෙන අවස්ථාව ගැන සඳහන් කරනවෙන් අපි ඉල්ලනවා. ඒ අතරත මේ කාලය තුළ කාගේ චිත්තසංතාන වල සැබෑවෙන් වශයෙන්ම පහළ වුණේ කුසාසිත පරම්පරාවක්. ඒ කුසාසිත පරම්පරා සමාන විට ලෝකෝත්තර මාර්ගඵල දක්වා යන ශක්ති විශේෂ වෙන්න පුළුවන්. නිසා අප විසින් මේ ශීලයක පිළිපදා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ද්‍යාකාරෝ මංගල ධර්ම දෙකක් මුදුන් පමුණවා ගන්නට යදන හේ මේ කුසල ධර්ම ශක්තිය හේතු කොට වෙන මේ සවන් දුන්නා වූද සවන් නොදුන්නා වූද සීල රැකවැසියන් දෙලොවැසියන්නේ මෙලොව වශයෙන් සකලාන්තරාය සර්වෝපද්‍රව නිවාරණය වේවා උදා වූ දිසහසර වර්ෂයේ නිදුක් නිරෝගීව සුවපත් උනක් ප්‍රතිශ්‍යාවක් ඉසරදයක් තරම්වත් අසනීපයන් නොවි කායික මානසික සැනසෙල්ලේ දැලව දිනුවේ කටවතුන් මුදුන් පමුණවා ගන්නට ලැබේවා තම තමන්ට පරිලෝකීය ඥාතියන්ට ආරක්ෂක දිවි මණ්ඩලයට හිතාමිතම දා සෑම සත්නටක් තම කුසලානිසංස බලයෙන් මේ ජීවිතයේ වඩ වඩා උසස් පිළිවෙත් මඟ අනුගමනය කරමින් ධර්මඥාන, භාවනාඥාන, ප්‍රතිපත්ති ඥාන මුදුන් පමුණවාගෙන දැලව ජයගනි පැතුම් භෝගියන් අජරාමද සාන්ත අමාමහා නිවන් සුවක් වේවා කියලා මෛත්‍රියෙන් පින් පමුණවනවා. අද මේ වැඩගත් ධර්ම සාකච්ඡාවට සහ ධර්ම දේශනාවට මුල් වෙලා කටයුතු කළේ දේශනා කළේ ත්‍රිපිටක ආචාර්ය පූජනාවනි ආරිය ධම්ම හිමිපාණන් වහන්සේ. ඒ වහන්සේගේ ධර්ම දේශනාවට අනුකූලව සාකච්ඡාවට සහභාගී වුණා පූජ්‍ය මීතලාවේ විනීත හිමිපාණන් වහන්සේ සමග පූජ්‍ය කන්දේ ගෙදර විමල ධම්ම හිමිපාණන් වහන්සේ. උන්වහන්සේලාටත් නමස්කාර පූර්වක පුණ්‍ය ආනුමෝදනා කරමින් අද මේ කටයුත්තේදී තාක්ෂණ සහාය ලබා දුන්නු LW ජයතුංග මහත්මයා, සම්බන්ධික ජයතිලක මහත්මයා, සම්බන්ධීකරණයෙන් සහාය ලබා දුන්නු සිංහල සේවා අධ්‍යක්ෂ විජේදාස හේවගේ මහත්මයා, පාලක ඉදිරිපත් කිරීමෙන් සහාය ලැබුණු සුනිල් අබේසිරි මහතා, නිෂ්පාදන සහායෙන් අස්තිරි චන්ද්‍රසෝම මහතා සමග WWD ලීලාරත් මහත්මයා සහයෝගය දැක්වා. ඒ සමගම මැදිරි නිවේදක වශයෙන් කටයුතු කළ බුද්ධදාස ජයවර්ධන මහත්මයා කරුණාවෙන් සේපත් කරමින් මේ හැම දිනකටමත් ඔබ හැම දිනකටමත් යහපතක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ධර්ම සාකච්ඡාවෙන් සමාප්ත කරමු. ඔබ සමඟින් දුරුතු පොදායන ධර්ම සාකච්ඡා මෙහි ආචාර්ය ආර්යපාල පෙරේරා මහත්මයා